සම්පූර්ණාපමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්්වා සාදු සාදු සාදු පෙරබැසස් ෆ්‍රෙන්ඩ්ස් ඉන් ද ධම්ම අගේන් වි කම් ටු ද අවර් භාවනා ප්‍රෝග්‍රෑම් everywhere we have a chance to practice the dhamma whenever we are mindful and wise based on metta bhavana then we can practice dhamma it means we cultivate positive thoughts in our minds again first of all we are ready to practice the dhamma Here we start with Metta Bhavana. Few minutes we will practice Metta Bhavana. After that we practice Iriyapata Bhavana, the contemplation of our body posture. According to Buddhism, when we discuss the Satipatthana, mindfulness, there we can see fourfold mindfulnesses. කායానుපස්සී විහෙරති වේදනානුපස්සී විහෙරති චිත්තానుපස්සී විහෙරති ධම්මානුපස්සී විහෙරති Then we start our mindfulness with the contemplation of our physical body. We are aware of our body, what happens to our body. You know, there we can practice in various steps the contemplation of body. We start breathing meditation, then we come to Iriyapata Bhavana. We have four postures, standing, sitting, walking and lying down. Whenever we are aware of our body posture, there we live in the present moment. At the same time, we can cultivate mindfulness in the present moment, and also when mind gains gradually concentration, we can reflect on impermanence. Okay, now first of all we are going to practice Metta Bhavana. Now we receive a lot of benefits here because of the kindness of our devotees. With kind heart they practice generosity here. We can practice Metta Bhavana to them and spread Metta Bhavana. Buddha says, whenever we receive some benefits from the outside world, if you practice 1 minute, 1 second Metta Bhavana, that is the way how we pay our gratitude to the people, those who help us. Okay, for that first of all, we practice Metta Bhavana. Next we practice Iriyapata Bhavana. Here we practice walking meditation too. Using this hall and this hall, we practice walking meditation Iriyapata Bhavana too. Okay, friends in the Dhamma. Now we are ready to Metta Bhavana. Please be aware of your body posture that you are sitting here.

well, happy and peaceful. May they attain the supreme bliss of liberation. ඊළාට අප බලාපොරොත්තු වන්නේ ඉරියාපත භාවනාව පුහුණු කරන්ට බුදුදහම තුළදී සතිමත් බව පැහැදිලි කරනකොට ප්‍රධාන කාරණා දෙකක් විස්තර වෙනවා. සතිය සහ සතිපට්ඨානය කියන කාරණා දෙකත් එක්ක සතිපට්ඨාන භාවනාව කියන කාරණයක් සඳහන් වෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. බුදුදහමේ නිතරම සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙකත් එක්ක යන්නේ. සතිය විතරක් බුදුදහමේ පුහුණු කරන්නේ නැහැ. සතිය විතරක් පුහුණු කරොත් මොකද වෙන්නේ? අපට බොහෝ අතීත දේවල් මතක තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා චිර කතම්පි චිර භාසතම්පි සරතා අනුසරතා කියලා කාරණයක්. බොහෝ කල කරපු දේවල් හොඳට මතක තියෙනවා. හැබැයි මතක තිබ්බට අපට නුවණක් නෑ මේ සීකරණ අතීත කාරණයක් කියලා. ඒ අපි අතීත සිද්ධිය තුළම ජීවත් වෙනවා. ඒ සතිය නිසා හොඳට අතීත දේවල් මතකයි. අනිත් අය කරපු කියපු දේවල් ඇතැම් විට සාමාන්‍ය කෙනෙකුටත් වඩා ලෝභ දේශ වැඩි වෙනවා. මතකයේ හොඳට තියෙනවා අනිත් අය කරපු කියපු දේවල් මතකයි. හැබැයි මතක් වෙනකොට අපට නුවණක් නැහැ මේ සීකරණ අතීත කාරණයක් කියලා. අපි බොහෝ විට අතීතේමයි ජීවත් වෙන්නේ. ඒ අතීතයේ සීකරණවත් එක්කම අප දක්ෂ වෙන්නට ඕන. මේ සීකරන්නේ ඒ අතීතයේ ඒ රූපය දැන් මේ මනෝවිඥාණයෙන් සීකරන අවස්ථාවක් කියන නුවණ සම්පඥාඥ අපට තියෙනට ඕන. නිතිතාම් පැහැදිලි වෙනවා. සමහර කාලයක් සතිය පුහුණු කරපු අය එක සතියක් විතරයි එක සම්මා සතියක් වෙලා නැහැ. සම්මා සතිය වෙන නම් රයිට් මයින්ඩ්ෆුල්නස් එක වෙන නම් ඒක සම්මා දිට්ඨිය පෙරට කොට යන එකක් වෙන්නට ඕන. මේකට කාරණා දෙකක් කියනවා, ආයුමන ලක්ෂණ සහ ඡේදන ලක්ෂණ කියලා. ආයුමන ලක්ෂණයෙන් කරන්නේ අතීත සිද්ධියක් මතක් කරගන්න එක. ඒක ආයුමන ලක්ෂණ. ඒ ලක්ෂණයත් එක්කම ඡේදන ඥාණයෙන් මේ සිහි කරන්නේ නිරුද්ධ වෙච්ච එක කියලා නොනින් දකින්නටත් ඕන. මෙන්න මේ දෙක එකට මුසුනොත් තමයි සැබෑ ලෙසම බුදුදහමෙහි සතිපට්ඨානෙන් අපට ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සංයුතනිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි ප්‍රධාන කාරණයක් සඳහන් වෙනවා. සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං කියලා. මහණෙනි මම නුඹලාට සතිපට්ඨානය දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දේශනා කරනවා කියලා. එතකොට සතිපට්ඨානය කියන්නේ වර්තමානය තුළ අපේ කය වේදනා සිත සිතිවිලි ගැන අවධානයෙන් ඉන්න අවස්ථාව සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒ වර්තමාන සිද්ධියට පාදක වෙච්ච අතීතයේ හේතු වල Nirodhe දකින එක. අතීතයේ හේතු ටිකක් නිරුද්ධ වෙච්ච මොහොතකයි මේ තමන් වර්තමානයෙන් දකින්නේ කියන නුවණ තමන්ට තියෙනට ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ අන්නේ සතිපට්ඨානයේ මාර්ගයේ අරිෂ්ඨ මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. මහාචාර්ය සූත්‍රයෙන් දැක්වෙනවා සම්මාදිට්ඨියෙන් පහන් දෙකේ ද්වයමදාමි කියලා දක්වලා අත්තිබික්ඛවේ සම්මාදිට්ඨියෙන් අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන කාරණය. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම සම්මා සතියකුත් තියෙනවා. අන්නේ සම්මා සතිය අපි වඩන්නේ ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොආජානතෝ නොආපස්සතෝ කියලා කාරණයක් සඳහන් වෙනවා. මහණේ මම දන්න කෙනාට දකින කෙනාටයි මේ මාර්ගය පනවන්නේ කියලා. ආශ්‍රයංගේ සේවීම පනවන්නේ දන්න කෙනාට දකින කෙනාටයි කියලා කාරණයක් සඳහන් කරනවා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද මේ දුකේ හට ගැනීම හා නිරෝධය නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදේවය නැත්නම් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට දකින කෙනාට තමයි මේ මාර්ගය පනවන්නේ කියලා. එතකොට අපි අවසාන නිෂ්ඨාව වෙන්නේ දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ අපේ හිත අතීතයේ කිසිම තැනක පතිත වෙන්න බෑ. අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච රූපෙයි. ඇස කන ආදී පංචේන්ද්‍රියන්ගේවත් ඒ වගේම රූප ශබ්ද ආදී බාහිර අරමුණු වලවත් අපේ හිත කිසිම තැනක බැස ගන්න බෑ. බැසගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාවත් එක්ක ඉන්නේ. අවිද්‍යාවත් එක්ක හිටිය කියලා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන ඒ සකලකේ ගිහිල්ලා අවසන් වෙන කොහෙන්ද? ඔව් භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස්සු පායාස සම්භවಂತಿ කියන කාරණේ. පෙන්නුතුනේ ධර්මයේ සාන්දෘෂ්ටික බවලන ලක්ෂණය වෙන මෙතන. අපිට සාමාන්‍ය දානයක් දුන්නත් කිසියම් විදියක හිතේ පිරිසුදු බවක් ඇති වෙන හිතේ සතුටක් ඇති වෙනවා. අපි සීලය රකින කොට තමන්ගේ පංච සීලය ගැන කායික වාචික සංවරය ගැන හිතනකොට කිසියම් විදිය ප්‍රසාදයක් තමන්ට ඇති වෙනවා. මෛත්‍රී භාවනා වඩන කොට කිසියම් විදියක අපට අපේ හිතේ තියෙන නීවරණ යටපත් වෙනකොට කිසියම් විදිය මානසික සැනසීමක් ලැබෙනවා. හැබැයි වඩාත්ම නිවැරදිව අපිට මේ මාර්ගයේ සාන්දෘශ්‍ය බව දකින්න නම් අපි මේ ස්කන්ධ පංචකයේ සමුදය දකින්න ඕන. අනේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට මාර්ගය දේශනා කළේ. The Buddha explains the nature of mindfulness that we practice. According to Vibhanga Sutta, which comes in Sanguta Nikaya, in Satipatthana Sanguta, the Blessed One says, Satipatthana o bhikkhave desisthāmi, Satipatthana bhavananche, Satipatthana bhavanāgāmini patipadanche. Satipatthana o bhikkhave desisthāmi, Satipatthana bhavananche, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච. When we practice mindfulness in Buddhism, it can be divided into three. Mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness meditation. Mindfulness means we keep our attention in the present moment, in our body, sensations, consciousness, and mental objects. This is the first step of mindfulness. There we usually don't think our past or future. We keep our attention in the present moment, but that present moment is not completely pure. It consists with ignorance in some levels. For an example, when we eat something, we can look at the plate and food. We can mindfully eat. But look at here. When we enjoy some food, we think that now I am tasting the food which is in the plate. But we are eating mindfully. We take hand mindfully, take, enter food to the mouth, and we can do it mindfully. When we eat something, when we taste something, we immediately look at the food which is in the plate and we think that the taste comes from the food which is in the plate. Is it true? No. If you taste something at the present moment, that food is not in your plate. Where is it? It is in your mouth. That is just an example. When you go to a deeper level, it has another meaning. This is just an example. Look at here. Like that, you know, this is mindfulness. Based on the conventional truth that consists with ignorance. But it is very important to practice at the beginning of mindfulness, since always our mind goes here and there. As a primary technique, we keep our attention in the present moment, in our breathing, in our body postures, in our body behaviors, for fundamental elements, in purified body parts, and the parts of the dead body, we contemplate on them. But still, we are in the conventional truth. In that conventional truth, we can collect some meritorious deeds. Avijja paccaya sankhara, based on ignorance, mental formations arise. What are the mental formations? Punyabhisankhara, apunyabhisankhara, anenjabhisankhara. Meritorious mental formations, demeritorious mental formations, and also imperturbable mental formations. Apunyabhisankhara, demeritorious mental formations, punyabhisankhara, meritorious mental formations, and anenjabhisankhara, imperturbable mental formations as well. All of them are based on avidya. What is avidya? Avidya means we think that still this physical thing appears in this world. But that is important in the beginning of the path of mindfulness. That is just a primary technique. When you go to the deeper level, you know, many people in the world, they know only this level. That is why they say that when they practice mindfulness, what do they say? They say that forget your past, forget your future, live in the present moment. That is their mindfulness. That is not Buddhist mindfulness. That is not the right mindfulness, sammasati. Sammasati, right mindfulness, always based on samma ditti. Right understand. They are keeping our attention in the present moment. We come to the, we go to the next level, mindfulness meditation. What is the mindfulness meditation? First, we are aware of our breathing in and out. We think that Anapanasati Kayanyataraham Vadami. This mindfulness is one of the parts of our physical body. Then we understand the nature of our physical body. When we breathe in and out, we understand that. When we understand breathing in and out, our body, body contact, body feelings, body consciousness, body sensation, body mental formations, everything has completely ceased. Then we immediately come to our mind, mental formations and mind consciousness. We understand when we are aware of our breathing in and out, that is mindfulness, that is samatha bhavana, that is concentration, that is based on the conventional truth. When mind gradually gains concentration, we immediately come to the next level, mindfulness meditation, that is insight meditation, that belongs to vipassana bhavana. Rising, ceasing, rising, ceasing. When we recognize breathing in and out, if our mind depends on breathing in and out, we can concentrate our mind at the present moment, but that is not the final goal. What is the final goal? The final goal is that releasing from our kaya or our body. As soon as we recognize breathing in and out, we understand, now I recognize the breathing in and out through my mind consciousness. When we look at the plate, we can be mindful at the present moment when we eat. When we taste, we look at the food. In the present moment, we think that I am tasting food which is in the plate with ignorance. Based on ignorance, we look at the plate. We think that now I enjoy the food which is in the plate. There we have still attachment. Why is that? We think that the taste that I have experiencing at the moment is in the plate. That is why we have attachment to the food. When we taste something, if we know that now I am tasting the food which is in the mouth, do we have attachment to the food which is in the inside mouth? Never. We can enjoy food, but we know very well the food that I am enjoying is in the inside. We can enjoy food, but never we have attachment to the food, since we are wise and mindful at the moment. This is an example. When you go to deeper level, actually, when we enjoy some food, we enjoy with our, through our mind consciousness. Not even the food which is in the inside. This is the difference between mindfulness and mindfulness meditation. Whenever our mind depends on the material world, consciousness, sensations or mental formations, that is in the present moment, but that belongs to the conventional truth. That is mindfulness. That is samatha. What is vipassana? Vipassana means we reflect on the impermanence of arising and ceasing of five aggregates. We usefully practice vipassana bhavana, reflecting on the things which happened in the past. As soon as we look at these flowers, we understand there is a flower outside world, but when I recognize this is as the flower, I recognize everything through my mind consciousness. We reflect on the impermanence of I form, I consciousness, I sensation, I consciousness, I contact. Then immediately our mind releases from the outside world. This is the mindfulness meditation. This is the way how we release from the material world. Yatta patavicha apocha tejo vayona gadati, Dhamma explains, wherever our mind releases from the material world, which consists with the four fundamental elements, patavi, apo, tejo, vayo, that is the liberation. At the same time, we reflect on the impermanence of our mind, mind objects and mind consciousness too. In one side, we release from the corporeality or the outside world, materiality. At the same time, we release from even mentality too. Yatta namancha rupancha asesam uparujyati, wherever mentality and corporeality completely cease, that is the liberation. That is the vision. That vision belongs to the Magga Sacca, Satipatthana Bhavana Gamini Patipada, Samadhi, right understanding. There we should have a clear understanding about the Noble Eightfold Path. The Noble Eightfold Path is the fearless path, that is the direct path. Ujuko nama somaggo abhyanam sadhisa. This is the direct path. This is the fearless path. Arasthingika margiye riju mahavate nirbhaya mahavate idir desana kalatino. සමාධියට ආපු ගමන්ම අපේ ජීවිතවල විශාල වෙනසක් වෙනවා. හැබැයි වෙනසත් එක්ක අපි බාහිර ලෝකේ තුලත් ඉන්නවා. හැබැයි බාහිර ලෝකයේ මුලාව අපි තේරුම් අරගනිමින් ඉන්නේ. ඒ ලෝකයේ තුල නොගිටි අපි ඉන්නවා. හැබැයි ලෝකයට අපි අනුගතව යන්නේ නැහැ. යන්න හැල්ල යන්නේ අපි. අපිත් එක්ක මෙයන් ඉන්න වගේ පේනවා. ඒත් එකම අපි තියෙන වගේ පේනවා. නමුත් අපි හැලෙන්නේ යන්නේ. ඒ බාහිර ලෝකයේ තුල ඉන්නවා නොගිටි ඉන්නවා. ඒ ලෝකයට කනුකම්පා දක්වමින් ඒ ලෝකයේ තුල නෙළුමක් වගේ අපි ඉන්නවා. නෙළුම් මල, මහ නෙළුම් මල මඩේ හටගෙන මඩ නැවරිලා තිබිලා ඒ මඩින් ඒ ජලයෙන් උඩට නික්මිලා මඩේවත් ජලයවත් නොගිටි ඉන්න පියුමක් වගේ අප මේ සාමාන්‍ය සමාජයත් විකසිත කරමින් සුවඳවත් කරමින් ඒ සමාජයේම කොටසක් විදිහට අපි ඉන්නවා. මෙන්න මෙතෙන් අපේ හිත හදා ගැනීම තමයි සම්පූර්ණ ධර්මමග කියලා කියන්නේ. මොකද මේ යන රැල්ලේ අපිට ගිහිල්ලා කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ. අපි රැක රක්ෂා කියල වේගවත් ගමනක ගියා. ගිහිල් අවසන අපි ජයගත්තද? සාමාන්‍ය ජයක් ගත්ත නමුත් ඒ රැකියා හැමදාම තියාගන්න බැරි ඉස්සරහම සිද්ධ වෙනවා. අපි අධ්‍යාපනයක් ලැබුවා නම් ඒ අධ්‍යාපනය කොච්චර ඉහළ අධ්‍යාපනයක් වුණත් කොච්චර ඉහළ රිසර්ච් එකක් වුණත් අපි රිසර්ච් එක කළා මාසයක් දෙකක් යනකොට ඒක එක්ස්පයර් වෙනවා. ඊළඟ කෙනා ඊළඟ රිසර්ච් එක කළා. අපි කොච්චර හොඳ නවීන පන්නේ වාහනයක් ගත්තත් ඒ වාහනේ දෙවිරේකකත් වැඩෙන්නේ නැහැ කියලා කවරෙකුත් දාලා ගැරේජ් එකේ තිබ්බත් පාවිච්චි නොකරම තියාගෙන ඉන්නවා අපිනේ. ඊළඟ අවුරුද්ද යනකොට ඒක එක්ස්පයර් වෙලා අලුත් වර්ෂණයක් ඇවිල්ලා අපි මයිලේජ් එක අඩුවටම තියාගෙන ඉන්න බලන්න කොහෙවත් යන්නේ නැත ගමන. යාළුවෝ ගේදරවත් යන්නේ මයිලේජ් එක අඩු වෙයි කියලා වැඩි වෙයි කියලා දුකයි හරියට අනේ අපරාධයි කියලා. මෙහෙ බලන් ඉන්නකොට අල්ලපු ගෙදර අය අහනවා ඇයි මෙයා පරණ වාහනේ තාමත් පාවිච්චි කරනද කියලා. කියන අලුත් දෙයක් ගන්නවා. බොහෝ දේවල් අද පිණුතින් මේක ඇත්ත. අපට බාහිර ලෝකෙන් කිසිදාක පිණුතුනි අප බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කර අපට ලඟ වෙන්න බෑ. ඒක ලඟ වෙනකොට ඊට වඩා තවත් වර්ෂණ එකක් ඇවිල්ලා. නමුත් අපේ හිත දිනු කරොතින් පිණුතුනි එදාට අපි බාහිර ලෝකයේ තුල යැපෙන්නේ නැහැ. බාහිර ලෝකේ ජයගෙන තියෙන අපි බාහිර රූපේ තුල අපි එදාට යැපෙලා නැහැ. අපි එදාට හැරමිටියෙන් ගියත් අපි ඇඳේ හිටියත් අපි ඉන්නේ මේ දර්ශනයත් එක්ක අපි රූපේ නිරෝධය සාක්ෂාත් කළා. දුකේ නිදහසෙම අපි ඉන්නේ. එදාට අපේ ජීවිත පරණ නැහැ පිනතුනි. එදාට අපට ජීවිතේ වටින අපේ මනස එදාට අපේ රූපේ දැක්කත් අපට ගෞරවයක් ඇති වෙන්නේ. අද අපේ රූපේ දකින්නකොට වයසට යනකොට හොණ්ඩේ ටිකක් ඉදෙනකොට ටිකක් දුකයිනේ. වාහනේ මරණ වෙනකොට දුකයි ටිකක්. නමුත් පිනොතුනි අපි හරියට ධර්ම ප්‍රගුණ කරපු දවසට මේ ශරීරය ගැන ලොකු ගෞරවයක් ලොකු ආදරයක් ඇති වෙන්නේ. මේ ශරීරය නිකන් වයසට ගිහිපු දෙයක් නෙවෙයි. මං ධර්මයේ පුහුණු කරමි. මං දාන දෙන ගමන් මං අරිසිංහ මාර්ගයේ පිළිපදින ගමන් මං සමදිය දර්ශනා වඩන ගමන් මං විපස්සනා භාවනාව වඩන ගමන් තමයි මම වයසට ගියේ කියලා තමන්ට මේ ශරීරයෙන් ලොකු ගෞරවයක් ආදරයක් එදා දෙන්නේ. එදාට තමන්ගේ පරණ වාහනේ දිහා දැක්කත් ලොකු ගෞරවයක් ඇති වෙන පිනතුනි. වාහනේ රෝදයකට පිනතුනි පයත් යන හිතෙන්නේ. හුලං අඩුවද කියලා බලනවත් පයත් යන හිතෙන්නේ වාහනේට අතින් බලන්නේ එක. ඇයි මේ වාහනේ නේද මම බනහන්න ගියේ? මේ වාහනේ නේද මං අමර තාත්තට සැලකුවේ? මේ වාහනේ නේද මං ගිහිල්ලා භාවනා කළේ? මේ වාහනේ නේද මං සංසතු දානමේ පින්කම් කරේ කියලා? ඒ වාහනේ මයිලේජ් එක වැඩි වෙන ප්‍රමාණයට පින්නතුනේ සතුටක් ඇති වෙන්නේ, ගෞරවයක් ඇති වෙන්නේ, කෘතඥතාවයක් හටගන්නේ. ඇන්ටික්ස් බඩු වටින්නේ ඒක නේ පින්නතුනේ. ඒවා නියම විදිහට පාවිච්චි කරා නම් අර්ථවත් දෙයකට වැදගත් පුද්ගලව පාවිච්චි කරා නම් ඒව තමයි ඒවා පුරා වස්තු බවට පත් වෙන්නේ. ඒ නිසා අපේ සාමාන්‍ය ගෙදර වාහනේ විතරක් නෙවෙයි පිනුතුනි අපි පළඳින මේස් එක දිහා තබඩ ලොකු ආදරයකින් ගෞරවකින් බලන්න පුළුවන්කමක් තියෙනට ඕන. ඔබ ආද මේ වැඩසටහන ඉඳලා ගිහිල්ලා ඔබ මේස් දෙක ගලවනකොට ඔබ උදේ අල්මාරියෙන් හරි කබඩ් එකකින් හරි දාගත්තු මේස් දෙකට වඩා ගෞරවයක් ඔබට ඇති වෙනවා නම් තමයි ඔබ ඇත්තටම ඔබ මේ මේස් දෙකට වඩිනකම දුන්න වෙන්නේ. ඔබට බාහිරින් ලැබෙන වටිනාකමක් නෙවෙයි මේක. ඔබේ හදවතින්ම මේ වටිනාකම ඔබේ ජීවිතේට දීලා තියෙන්නේ. අනිත් යනවා ගණන් ගන්න එකලුත් නැහැ. අනේ මේ පිස්සු වැඩක් නේ දොහම හිතන එක කියලා නේ. ඊට වඩා හොඳ අලුත් මේස් දෙකක් දාගන්න එක කියලා නේ. නමුත් පින්නතුනි එහෙම නැහැ. මේ ආධ්‍යාත්මික ලෝකේ එහෙම නැහැ. ඒ නිසානේ අදටත් අපි රහතන් වහන්සේලා වැඩ සිටියේ තැන් දඹදිව යන්නේ, අනුරාධපුර යන්නේ, මහා විහාරේ නටබුන් බලන්නේ, ලෝහම ප්‍රාසාදය බලන්නේ, ඒ ගල් කණු අල්ලල වැඳලා එන්නේ අපි ඇයි? මේ මනස දිනු කරපේ උත්තරමයන් වැඩ සිටි තැන් උන්වහන්සේලාගේ පාදයන් ස්පර්ශයෙන් ඒ පිරිසුදු වෙච්ච ඒ දුහිලි ටිකක් අපට වටිනවා පින්නතුනි. උන්වහන්සේලාගේ ශරීරවලේ ධාතුන් වහන්සේලාට අපි වඳින්නේ ඒකයි. ඒ වඳින්නේ හුදෙකේ ශරීරෙටම නෙවෙයි පිනතුනේ. ඒ ශරීරයේ දරාගෙන හිටිය මිනිස්යාගේ මනසේ තියෙන දියුණුවකට අපි වඳින්නේ. ඒ නිසාපත් ආධ්‍යාත්මික දිනුවෙච්ච දවසට පිනතුනේ. බාහිර ලෝකයේ ඇසමට අපිව හඳුනාගන්නේ කොහොමද අපි කවුද කියලා. නමුත් අපි දන්නවා අපි කවුද කියලා. අපි කොච්චර ලස්සන ජීවිත ගත කළාද? අපේ දෑතින් කොච්චර වටිනා දේවල් අපි කළාද? අපේ ඇස් දෙකෙන් කොච්චර වටිනා දේවල් අපි දැක්කද බැලුවද? අපේ කන් දෙකෙන් සමරණොත් දෙවි කියපු විදියට මේ උතුම් ධර්ම අපි ශ්‍රවණය කරා නේද? අපේ දෑතින් මේ තෙරුවන් වෙනුවෙන් වන්දනාමාන කළා නේද? දන් දුණා නේද? තමන්ගේ අමර තාත්තට සැලකුව නේද? කියලා හිතනකොට පේනවානේ තමන්ට ලොකු ගෞරවයක් ආදරයක් තමන්ට තමන් ගැන මැටි වෙනට ඕන. මේක තමයි ධර්මය කියලා කියන්නේ. පින්නතුනි මේ විදිහට අපි සතිපට්ඨානයේ අවස්ථා ටික මේ සඳහන් කළේ මොනවද? සතිපට්ඨානය සම්මුති සත්‍ය තුල ඉඳගෙන වර්තමානයේ සිත තියා ගැනීම. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙහි. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? අන්නේ ආයුමන ලක්ෂණෙන් හරියට ගොයන් ටික එකකට අල්ලලා ගත්තා වගේ අපි ලෝකයකට අල්ලලා ගන්නවා. ඡේදන ලක්ෂණය කියන්නේ සතිපට්ඨාන භාවනාව විපස්සනාව සම්මුතිය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන එක. එතකොට වෙනතනේ බොහෝ විට අපි බලන්නේ අතීතය බලන්නේ. වර්තමානයේ විතරක් බලන් ඉන්න එක වෙනතනේ ඇත්තටම ඒක සම්මුති සත්‍ය තුල කරන දෙයක්. අතීතය බලනකොට තමයි සැබෑම යථාර්ථය පේන්නේ. ඒ අතීතය බලනකොටම අපි වර්තමානයේ නුවණින් දකිනවා. වර්තමානයේ නිරුද්ධ වෙලා කියලා දකිනකොට මොකද වෙන්නේ? උපේක්ෂාටපත් වෙනවා. ඇලෙනවත් ගැටෙනවත් ලෝකයක් අපේ ඉදිරි පිට අපට පැනවෙන්නේ නැහැ. ඉතින් පින්නතුනි අප මේ ධර්ම පුහුණු කරන වෙලාව ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව ඉතින් ඔබ කොතන ගියත් ඔබේ වෙනස පේන්නට ඕන. මේ පන්සලට ආවත් මේ පන්සලෙත් ඒ වෙනස පේන්න ඕන පින්නතුනි. පන්සලට ඇතමිට අවුරුද්දට සැරයක් ඇවිල්ලා නැහැ ඉන්නවා. එයා හුඟක් විනෝදයෙන් බලාගෙන ඉන්නේ. නමුත් ඔබ දන්නවා ඔබ මේ ඊට වඩා ගැඹුරු දෙයකට. ඒ අවුරුද්දට දවසක් කෙනා හිතන් ඉන්නේ මෙතන වෙල කේ ගෙඩියක් අපලෙක යන තමයි ජීවිතය කියලා නේ. පින්නොත් ඉන්න අපිට වඩා අපි ඉහළ තලයක ඉන්නට ඕන. ඔබ ජීවිතය තුළ ඊට වඩා ඉහළ මට්ටමක ඉන්නට ඕන. ඒකයි ඔබ එන කලින්ම කේ ගෙඩිය කපන එකත් ඉවර කළේ. ඔබේ හිත ඊට වඩා වටිනවා. ඔබට වටිනාකමක් ලබා දෙන්නේ ඒකයි ඈ. ඔබ වෙන කලින් මේ මූලික වැඩ ටික ඉවර කරලා දෙන්න මේකයි. ඔබ හිත ලංසකට තියන්න ඕනේ හින්ද. පින්නතනි අපි මේ ලෝකයේ තුල අපට ඇත්තටම කේ ගෙන කපන තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ පින්නතනි. මේ මහා ලොකු වේගවත් ගමනක් මේ යන්නේ අපි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ යථාර්ථයක් අවබෝධ කරපු මොහොත හැම තත්පරයක්ම වටිනවා පින්නතනි අපට. මේ අවිද්‍යාවෙන් මිනිස්සු සිනස්සවන තියෙන අවස්ථාවක් නෙමෙයි මේක. සත්‍යාවියෝ මට්ටෝ ඩයමානෝ මත්කේ කියලා කිව්වේ මේකයි. සැතකින් පහර ලද්දකුමෙන් හිසගිනි ගත්තකුමෙන් අප්‍රමාදීව සකය දිටි දුරු කරන්න ක්‍රියා කරන්න කියලා කිව්වේ මේකයි. මේක අපි මේ වෙනස තේරුම් ගන්නට ඕනේ පින්නතුනි. ලෝකෙ තුල ගැටෙන එක නෙමෙයි අපි කරන්නට ඕනේ. මේක තේරුම් අරගෙන අපේ ගමන අපි වේගවත් යන්නේ. හොඳයි පින්නතුනි දැන් මේ සතිපට්ඨානයේ මූලික පියවරක් වන ඉරියාපත භාවනාව අප පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. Friends in Dhamma, now we are going to practice mindfulness based on the present moment. Here especially we practice iriyapata bhavana, the contemplation of body postures. We perform four postures: standing, sitting, walking and lying down. This meditation technique belongs to the Kayanupassana, Iriyapata Bhavana. When we behave these postures, we are aware of our physical body and body posture in the present moment. When we walk, we are aware of that how I am walking. When we sit, we think that we are aware of that now I am sitting. When we are standing, we are aware of that now I am standing. This is based on the present moment conventional truth. When mind gradually gains concentration while you are walking, while you are practicing walking meditation as samatha bhavana, if you are wise and if you have sutame panya, the wisdom of hearing, at the same time you can practice mindfulness meditation, insight meditation. How do we practice it? When you feel your body posture that you are walking, if you can understand, now I recognize my body posture that is standing through my mind consciousness, then you release from your physical posture. You know, we think that now when we walk, we think that now I am walking. You know, Buddha says very clearly, na pancha vijnani hi kinchi dhammam patavi janati anyatra vinipatamattam. We are unable to recognize anything through five consciousnesses, just contact. In the present moment, we can recognize our physical body through body consciousness. We recognize even our physical body not through our body consciousness but through our mind consciousness. If we are clever to recognize this reality, we release from our physical body. You know, Arahantas, Rahatan Vahansela, they have overcome the desire of kabalikarahara food, meal food. They have completely eradicated the desire of food or body, having reduced food attachment completely. They are begging food, having a bowl in their hands. Having reduced completely the desire of food, they are eating. They are eating. How do they do it? When they taste something, they immediately see that this taste arises and ceases at the moment. When I recognize this taste, I recognize it through my mind consciousness, not through my mouth. Arahantas, Rahatan Vahansela, completely eradicate the desire of kabalikahara, passahara, vijnanahara, manosanchetanahara. These four foods are completely eradicated by the Arahantas. Having eradicated the desire to the four foods, kabalikarahara, the food of material things, the food of contact, the food of consciousness, the food of mental formations. These four things have been completely eradicated by the Arahant. What is the pasahara? Passara means when we recognize something through our senses, we immediately come to the past experience in the contact. Since we don't know that the contact in the past experience has already ceased. Body contact, eye contact, ear contact, these are the contacts that already has completely ceased. Whenever we depend on these contacts based on ignorance, that is means pasahara, the food of contact. Arahantas have completely eradicated the desire of pasahara, the nutriments of contact. It doesn't mean that there are no material things in the world. Actually, there is a material world that consists with these four fundamental elements. Solidity, fluidity, heat and motion. With these four things, there is a material world. We can contact this material world at the present moment. Buddhism never says us to that there is no material world. Buddhism has explained for five aggregates or four dhatus elements. But it arises and ceases at the moment. And also when we recognize this material world, the very first experience has completely ceased. When we understand or recognize something, we understand everything through our mind, mental formations and mind consciousness. Those mentality is also impermanent. Passa, Vedana, Sanya, Chetana, Manasikara. They belong to mentality. Those things are also ahutva sambhutam hutvana bhavisati. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. On the other side, the material world, the corporeality also impermanent. The taste is not in the plate. The taste is not only with the taste, but it is tasty when it comes to our mouth. The taste arises at the present moment. It is also ahutva sambhutam hutvana bhavisati. The food which is in the plate, it has no taste. The food which is in our belly or stomach, it is also has no taste. Where is the taste? In the mouth. This is the nature of the material world or corporeality. You know, whenever you remember something, whatever you recognize something at the present moment, if you can understand the material world has completely ceased at the moment, even just a second, if you can recognize this reality at that moment, you have completely ceased suffering. Since our mind doesn't depend on anything at the present moment. Always we think something with a material thing or person. Without a form, we can't recognize anything. Even when we dream something at the moment, when we sleep, there also we need some forms. Without forms, even we can't see a dream. This moment also like that, like a dream. But our delusion, our ignorance says that, no, my friend, don't worry, there are many things around you. You have a car in your park, you have a lot of things at home, don't worry, my friend. Delusion always says that, very kindly says that, don't worry, there are a lot of things outside, you have very good children, they will take care of you very well, don't worry. When you get sick, ignorance says that, don't worry, my friend, your son who is a doctor will come and give you medicine, don't worry. But, you know, without mindfulness, we have no any refuge. Mindfulness is the real refuge. Mindfulness and mindfulness meditation. Especially practicing Samatha and Vipassana. Samatha Bhavana helps us to eradicate hindrances, Panchanivarana. Insight meditation helps us to eradicate ignorance or delusion. Both of them are very important, and also sila, virtue, moral conduct is also very important. What is that virtue? Sila. Sila can be seen in various stages. In the social life, we have ethics. We have discipline in our speech and behavior. For a successful social life, we practice ethics. When you go forward, we practice five precepts focusing on blissful life hereafter. And also, when you come to Dharya Magga, what is that seal? That seal belongs to the Aryakanda seal or Samadhi Samadhanika seal. What is that? That is Samma Vacha, Samma Kammanta, and Samma Ajiva as well. Right speech, right action, and right livelihood as well. That seal belongs to the Metta Sutta, you know. Ditti Chanupagama Seelava Dasanena Sampanno. Without going to extremes, we practice virtue or moral conduct. What is the views? Extremes. If we think there is a world, that is an extreme. If we think that there is no world, everything belongs to mind or consciousness, that is also an extreme. That is why Kacchanagotta Sutta explains, when someone sees the arising of five aggregates, he doesn't go to the extreme of Uccedavada nihilism. Natharte. Iskanda Panchake Samude Hama Mohatagam Hataganim Dakinakana Loke Nakyanne. Me Rupe Mehama Dakala, Mangiha Patabalala, I may Patabala, I contact and pull on in Sanakyanne. Ivagim. මේක බලලා මේ පැත්ත බලනකොටම මේක කන්නාඩියෙන් එහා පැත්ත බලනකොට කන්නාඩියක නේ නිරුද්ධනා වගේ මේක ඉතර නැතුවම නිරුද්ධ වෙන නිසා ඇතකේ නන්දට යන්නේ නැහැ. When contact arises, we can see the world. When contact ceases, immediately the experience also ceases at the moment. When we understand the arising of five aggregates, we don't go to the extreme of Uccedavada or nihilism. And also when we see the cessation of five aggregates, we don't go to the extreme of eternalism or Sanskritavada. These both extremes, eternalism and nihilism, should be overcome by one vision, which is the dependent origination, Parisamuppada. Arinnyaya, the theory of noble ones, or Idapachita, the causality. What is that? When this is, when this is not. Iti imasmi sati, idam hoti, imasmi asati, idam hoti. With this correct vision, we come to the path. There we practice virtue or sila. Ditti chanupagama silava dasanena sampanno. That is the nature of our virtue that belongs to the Noble Eightfold Path as the part of Samma Vajja, Samma Kammanta, and Samma Ajiva. Right action, right speech, and right livelihood. We practice our discipline in speech and behavior, focusing on our final goal, final destination, which is that Yathanamacha Rupanchasi Samupurujati, whenever mentality and corporeity completely cease, that is the real liberation. Within and seeking that liberation, we practice discipline in our speech and behavior. That sila is in the upper level. We have overcome the Sangamagga. In this level, we directly have become the Arihattangika Magga based on Sammaditti. When we practice this sila, we definitely practice Sagamagga too. Here, we have confidence in that we never fall into hell, since we automatically practice five precepts. Whenever break some precepts in the five precepts, that is very disturbed for us. We don't like to get suffering. You want liberation. We don't like to get some problems, have some problems. Overcoming those problems, we gradually enter the fearless path, the direct path, which is the Noble Eightfold Path. With this understanding, now we are going to practice body posture meditation. When we start our work in meditation, we can be aware of our body posture. When you walk, you think that I am walking. In the first level, we don't think of past or future. When we practice concentration meditation, we mostly keep our attention in the present moment with a particular wholesome meditation object. That's the purpose of Samatha Bhavana. Then don't worry to reflect on impermanence. If you have very high understanding, you are very hurried to practice insight meditation. Don't worry for that. Firstly, we practice Samatha Bhavana. We know very well this Samatha consists with the conventional truth. It's okay, don't worry. We need to keep our attention in the present moment. For that, firstly, we depend on the conventional truth. It's okay, don't worry. Our goal is to concentrate our mind, since our mind always goes here and there. If you are so wise, if you are a very gifted person, you don't don't need to even practice walking meditation. Opening your eyes, whenever you experience, think everything as impermanent. Whatever you see, whatever you hear, whatever you taste, smell, think that the material world has ceased. I recognize everything through my mind consciousness. That mind consciousness also arises and ceases at the moment. That's enough. Then we release from the material world. At the same time, we release from even our mentality too. Mind consciousness too. Then we are completely mindful and wise. But firstly, we practice Samatha Bhavana. For that, walking meditation is very useful. Not only walking meditation, but even you are sitting. We can think of that. Now I am sitting. Sitting, sitting, sitting. You can remember it. You can imagine it. Then mind gradually gains concentration. We can reflect on impermanence. My physical body has ceased. Contact has ceased. Body contact, body consciousness, everything has ceased. I recognize everything through my mind consciousness. That mind consciousness also arises and ceases at the moment. Okay, first we start with our body posture in the sitting posture. Next we gradually stand. There we practice standing meditation. Gradually we come to the walking meditation when we walk. Okay, for that, firstly, please be seated in the particular posture as you are comfortable. Okay, please keep your attention around the nose, upper lip. Please completely keep your attention around the nose of upper lip in the present moment. This is the standpoint of practicing mindfulness. This is named as Sati Nimitta, the sign of mindfulness. Please be aware of your body posture that you are sitting here. From your head to legs and from your legs to head. Sit in. නිසින්නෝ වා නිසින්නෝ මෙහිදී පජානාති. Sit in. Sit in. Thank you. Now you don't think our past or future. Completely keep our attention in the present moment based on physical body with mindfulness. Sit in, still I am keeping my attention around the nose of the lip. At the same time, I am aware of that my body posture, which is sitting. Okay, please completely be aware of your body posture with that mindfulness. Please open your eyes mindfully and slowly. Now we are going to stand. While we are standing, we are aware of that. Now I am standing. දැන් අපි ඉන්න ඉරියව්ව මාරු කරන්න යන්නේ සිහියෙන් හෙමින් නැගිටින්න. හෙමින් නැගිටින්න. Friends, in Dhamma, here we are practicing mindfulness based on our body postures. Firstly, we started with our sitting posture. Next, now We are practicing standing posture, mindfully standing. You can open your eyes and keep your attention nearby. Look at nearby. Still keep your attention around the nose properly. mindful walking, if we have full attention with our body position that we are walking in the present moment, at the same time, if you like, you can practice even inside meditation too. When you recognize your body posture, actually the body and body contact has already ceased, you recognize how body feels through our mind consciousness. That mind consciousness also arises and ceases at the moment. Recognize my body posture, body contact, body consciousness, body sensation, body mental formations, they all have ceased. I recognize everything through my mind consciousness based on mind and mental objects through my mind. please come to the your seat slowly in your normal speed. And extend the place where you are sitting. Please be seated mindfully and slowly. Please maintain your meditation body posture. Be aware of your body posture. Now I am sitting. Sitting. සාදෝ සාදෝ සාදෝ.